මේ මාසේ අන්තිමට ආණ්ඩුව විසිරුවරිනවා. ආණ්ඩුව විසිරුවරලා අපි ඡන්දෙකට එනවා. මේ රටේ යහපාලනය සඳහා තමුන්නාන්සේලා ඉතාමත් කැපවීමකින් තමුන්නාන්සේලා මහන්සිය ගන්න මේ රට නැවත විනාශ කරන්න දෙන්න එපා. මේ රට හදන්න ඕනේ. මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න පුංචි දරුවා ගැන හිතන්න. ඒ දරුවට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනේ. ඒ දරුවා තමයි මේ රටේ බාර ගන්න ඉන්නේ. ඒ නිසා මේ රටේ කරපු වෙනස ආරක්ෂා කරගන්න. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවුරුදු 6ක් මේ රටේ ජනාධිපති වෙනවා. අපි මැතිවරණයේ කියන එක්සත් ජාතික පක්ෂය අපි බහුතරය අරන්. අපි මේ රට හදන්න ඕනේ.